ญาณวัฏฐสุตัง สาวัตถิยัง ចតុចតាលីសង្វរភិក្ខវេញាណវន្ទុនិ ទេសិសាមិ តង្សុនាថ Sadhukang manasikaroth bhasissamiti evang bhante tikote bhikkhu bhagavato pachasansosung Bhagavāya tadvocha Katamāni bhikkave chatu-chattāli saññāna-vattoni Jarāmarane-jñānaṁ ජරාමරණසමුදයේඥානං ජරාමරණනිරෝධේඥානං ජරාමරණනිරෝධගාමිනියාපටිපදායඥානං ජාතියඥානං ජාතිසමුදයේඥානං ජාතිනිරෝධේඥානං ජාතිනිරෝධගාමිනියාපටිපදායඥානං භවේඥානං භවසමුදයේඥානං භවනිරෝධේඥානං භවනිරෝධගාමිනියාපටිපදායඥානං උපාදානේඥානං උපාදානසමුදයේඥානං උපාදානනිරෝධේඥානං උපාදානනිරෝධගාමිනියාපටිපදායඥානං තණ්හායඥානං තණ්හාසමුදයේඥානං තණ්හානිරෝධේඥානං තණ්හානිරෝධගාමිනියාපටිපදායඥානං වේදනායඥානං වේදනාසමුදයේඥානං වේදනානිරෝධේඥානං වේදනානිරෝධගාමිනියාපටිපදායඥානං පස්සේඥානං පස්සසමුදයේඥානං පස්සනිරෝධේඥානං පස්සනිරෝධගාමිනියාපටිපදායඥානං සලායතනේඥානං සලායතනසමුදයේඥානං සලායතන නිරෝධේ ඥානං සලායතන නිරෝධගාමිනියා පටිපදාය ඥානං නාම රූපේ ඥානං නාම රූප සමුදයේ ඥානං නාම රූප නිරෝධේ ඥානං නාම රූප නිරෝධගාමිනියා පටිපදාය ඥානං විඤ්ඤානේ ඥානං විඤ්ඤාන සමුදයේ ඥානං විඤ්ඤාන නිරෝධේ ඥානං විඤ්ඤාන නිරෝධගාමිනියා පටිපදාය ඥානං සංඛාරේසු ඥානං සංඛාර සමුදයේ ඥානං සංඛාර නිරෝධේ ඥානං සංඛාර නිරෝධගාමිනියා පටිපදාය ඥානං ඉමානි වුච්ඡන්ති භික්ඛවේ චතු චත්තාලි සංඥානවත්තුනි කතමංච භික්ඛවේ ජරා මරණං යතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්ඡති ජරා යතේ සංතේ සංසත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේද අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේද කලේබරස්ස නික්ඛේපෝ ඉදං වුච්ඡති මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං වුච්ඡති භික්ඛවේ ජරා මරණං ජාති සමුදයා ජරා මරණ සමුදයෝ ජාති නිරෝධා ජරා මරණ නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ සම්මා වායාමු සම්මා සති සම්මා සමාධි යතෝඛ භික්ඛවේ අරිය ශාවකෝ ඒවං ජරා මරණං පජානාති ඒවං ජරා මරණ සමුදයං පජානාති ඒවං ජරා මරණ නිරෝධං පජානාති ඒවං ජරා මරණ නිරෝධගාමිනින් පටිපදං පජානාති ඉදමස්ස ධම්මේ ඥානං සෝ ඉමිනා ධම්මේන දිට්ඨේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්හේන අතීතානාගතේ නයං නේති ඒකෝකේචි අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ජරා මරණං අබ්භඤ්ඤංසු ජරා මරණ සමුදයං අබ්භඤ්ඤංසු ජරා මරණ නිරෝධං අබ්භඤ්ඤංසු ජරා මරණ නිරෝධගාමිනින් පටිපදං අබ්භඤ්ඤංසු සම්බේතේ ඒවමේව අබ්භඤ්ඤංසු සේයථාපං ඒතරහි ඒපිහිකේචි අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ජරා මරණං අභිජානිස්සන්ති ජරා මරණ සමුදයං අභිජානිස්සන්ති ජරා මරණ නිරෝධං අභිජානිස්සන්ති ජරා මරණ නිරෝධගාමිනින් පටිපදං අභිජානිස්සන්ති සම්බේතේ ඒවමේව අභිජානිස්සන්ති සේයථාපං ඒතරහි ඉදමස්ස අන්වයේ ඥානං යතෝඛ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමානි ද්වේ ඥානානි පරිසුද්ධානි හොන්ති පරියෝදාතානි ධම්මේ ඥානංච අන්වයේ ඥානංච අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි දස්සන සම්පන්නෝ ඉතිපි ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි පස්සති ඉමං සද්ධම්මං ඉතිපි සේඛේන ඥානේන සමන්නාගතෝ ඉතිපි සේඛාය විඤ්ඤාය සමන්නාගතෝ ඉතිපි ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි අමතද්වාරං ආහච්චතිට්ඨති ඉතිපීති කතමාච භික්ඛවේ ජාති යතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති භව සමුදයා ජාති සමුදයෝ භව නිරෝධා ජාති නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජාති නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කතමෝච භික්ඛවේ භව තයෝමේ භික්ඛවේ භව කාම භව රූප භව අරූප භව අයං උච්චති භික්ඛවේ භව උපාදාන සමුදයා භව සමුදයෝ උපාදාන නිරෝධා භව නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භව නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කතමංච භික්ඛවේ උපාදානං චත්තාරිමානි භික්ඛවේ උපාදානානි කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානං ඉදං උච්චති භික්ඛවේ උපාදානං තණ්හා සමුදයා උපාදාන සමුදයෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපාදාන නිරෝධ ගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කතමාච භික්ඛවේ තණ්හා චෛමේ භික්ඛවේ තණ්හා කාය රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ඨබ්බ තණ්හා ධම්ම තණ්හා අයං උච්චති භික්ඛවේ තණ්හා වේදනා සමුදය තණ්හා සමුදය වේදනා නිරෝධා තණ්හා නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධ ගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කතමාච භික්ඛවේ වේදනා චෛමේ භික්ඛවේ වේදනා කාය චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති භික්ඛවේ වේදනා පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධා වේදනා නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කතමෝච භික්ඛවේ පස්සෝ චෛමේ භික්ඛවේ පස්සකාය චක්ඛු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස අයං වච්ඡති භික්ඛවේ පස්ස සලායතන සමුදයා පස්ස සමුදය සලායතන නිරෝධා පස්ස නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ පස්ස නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීවෝ සම්මාවායාම සම්මාසති සම්මාසමාධි කතමංච භික්ඛවේ සලායතනං චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජීවහායතනං කායායතනං මනායතනං ඉදං උච්චති භික්ඛවේ සලායතනං නාම රූප සමුදයා සලායතන සමුදයෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සලායතන නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීවෝ සම්මාවායාම සම්මාසති සම්මාසමාධි කතමංච භික්ඛවේ නාමරූපං වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ ඉදං උච්චති නාමං චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති භික්ඛවේ නාම රූපං විඤ්ඤාණ සමුදයා නාම රූප සමුදයෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නාම රූප නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීවෝ සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කතමංච භික්ඛවේ විඤ්ඤාණං චෛමේ භික්ඛවේ විඤ්ඤාණකායා චක්ඛු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ඝාන විඤ්ඤාණං ජීවහා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං ඉදං උච්චති භික්ඛවේ විඤ්ඤාණං සංඛාර සමුදයා විඤ්ඤාණ සමුදයෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමේච භික්ඛවේ සංඛාරා තයෝ මේ භික්ඛවේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ ඉමේ වච්ඡන්ති භික්ඛවේ සංඛාරා අවිජ්ජා සමුදයා සංඛාර සමුදයෝ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ ඒවං සංඛාරේ පජානාති ඒවං සංඛාර සමුදයං පජානාති ඒවං සංඛාර නිරෝධං පජානාති ඒවං සංඛාර නිරෝධගාමිනින් පටිපදං පජානාති ඉදමස්ස ධම්මේ ඥානං සෝයිමිනා ධම්මේන දිට්ඨේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්හේන අතීතානාගතේ නයං නේති ඒකෝ කේචි අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා සංඛාරේ අබ්භඤ්ඤන්සු සංඛාර සමුදයං අබ්භඤ්ඤන්සු සංඛාර නිරෝධං අබ්භඤ්ඤන්සු සංඛාර නිරෝධගාමිනින් පටිපදං අම්භඤ්ඤන්සු සම්බේතේවමේව අම්භඤ්ඤන්සු සේයථාපං ඒතරහි යේපිහි කේචි අනාගත මන්ධානං සමනාවා බ්‍රාහ්මනාවා සංඛාරේ අභිජානිස්සන්ති සංඛාර සමුදයං අභිජානිස්සන්ති සංඛාර නිරෝධං අභිජානිස්සන්ති සංඛාර නිරෝධගාමිනින් පටිපදං අභිජානිස්සන්ති සම්බේතේවමේව අභිජානිස්සන්ති සේයථාපං ඒතරහි ඉදමස්ස අන්වයේ ඥානං යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමානි ද්වේ ඥානානි පරිසුද්ධානි හොಂತಿ පරියෝදාතානි ධම්මේ ඥානංච අන්වයේ ඥානංච අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි දස්සන සම්පන්නෝ ඉතිපි ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි පස්සති මං සද්ධම්මං ඉතිපි සේඛේන ඥානේන සමන්නාගතෝ ඉතිපි සේඛාය විඤ්ඤාය සමන්නාගතෝ ඉතිපි ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති ඥානවත්ථ සුත්තං නිට්ඨිතං